ධ්‍යාය භික්ඛු මාච්ච පමාදෝ මාචේ කාම ගුණේ භමස්සු චිත්තං මාලෝහ ගුලං ගිලී පමත්තෝ මාකන්දි දුක්ඛ මිදන්ති ඩයිහ මානෝ. Meditate, O Bhikkhu, be not heedless. Do not let your mind whirl on sensual pleasures. Do not be careless and swallow a ball of lead. As you burn, cry not, this is sorrow. Pháp Cú câu 371. Tỳ kheo hãy tu thiền, chớ buông lung phóng dật, tâm chớ đắm say dục, phóng dật nuốt sắc nóng, bị đốt chớ than khổ.